සම්මේ සංඛාරං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා දිනක 500 බැගින් භාවනානුයෝගී සංඝ පිරිස් තුනක් එක දවසේ වැඩම කොට වදාලා බුදුරජාන් වහන්සේ දකින්න වස්සාන කාලයක් ගෙවා වස් අමසානයේදී බුද්ධ වන්දනාවටත් භාවනා කමටහන් වඩා පිරිසිදු කර ගැනීමටත් මේ පැමිණි. එයින් 500ක් දෙනා වහන්සේ එක පැත්තක, තවත් 500ක් දෙනා වහන්සේ තවත් පැත්තක, ඔය වාගේ කොටස් තුනක් හැටියට මේ ඉදිරිපිට වාඩි වුණා. සර්වඥන් වහන්සේ ඉදිරියේ කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මේ ගත වූ වස්සාන කාලයේහි අප්‍රමාදව නොසිස්ව දිනචරියාවක් අනුගමනය කරමින් මහණදම් කෙරුවා. ස්වාමීනි, අපට කිසිදු විශේෂ අධිගමනයක් ලැබුණේ නැහැ. අපට අනුකම්පා උපදවා අපේ භාවනා කමටහන් පිරිසුදු කරගෙන වැඩීමට උපදෙස් දෙනසේකවා කියලා ආරාධනා කළා. සර්වඥන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේම දන්නා සර්වඥතාඥාණයෙන් සමන්විත බැවින් මේ පිරිස විසින් පෙර ජාති ජාතීන් ඉදී පුරුදු කළ භාවනා කමටහන් කුමක්ද කියලා සොයා බැලුවා. එයින් එක පිරිසක් 500ක් දෙනා වහන්සේ කාශ්‍යප බුදුසසුනේදී විසුදාසක්කාරුදු මහන්දම් පුරෙන අධිගමයක් නොලබා මේ පැමිණ නැවතත් මේ බුදුසසුනේ පැවිදි වීසිටිනවා. ඒ පිරිස ඒ කාලයේදී භාවිතා කරලා තියෙන්නේ අනිත්‍ය මනසිකාරය. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව. අනිත් පිරිස වාර්තා කරලා තියෙන ඒගොල්ලොත් ඒ විදිහටම අවුරුදු විසුදාක් මහන්දම් පුරාපු කණ්ඩායම් දෙකක්. එයින් 500ක් දෙනා වහන්සේ දුක්ඛ ලක්ෂණය භාවනා කරලා තියෙනවා ඒ දීර්ඝ කාලෙ. අනිත් 500 අනාත්ම ලක්ෂණය භාවිතා කරලා තියෙනවා. එනිසා මේ පිරිසට වෙන කමඨානක් නෙමෙයි අවශ්‍ය වන්නේ, මේ කමඨාන පමණයි කියලා ගාථා තුනක් වෙන වෙනම දේශනා කළා. එයින් පළමිනි ගාථාවයි මේ කියවුනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. හිතේති හිතනේති සෑම සංස්කාර ධර්මයක් අනිත්‍යයි අනිත්‍යයි කියා යම් වෙලාවක උද්‍යාවියජ ඥානයෙන් දන්නා තැබේනම් ඒ දැකීමේදී ස්කන්ධ ලෝකයේ කෙරෙහි සංස්කාර ස්කන්ධ ලෝකයේ කෙරෙහි නිර්වේද ඥානයටද පත් වෙයි. එයම විසුද්ධි සංඛ්‍යාත නිවනට මාර්ගයක් වෙයි. මේකයි පළවෙනි ගාථාවේ කෙටි අදහස. දෙවෙනි ගාථාවත් එසේමයි. සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛයි දුක්ඛයි කියා යම් වෙලාවක උදියම්යය ඥානයෙන් දැකගත්තේ නම් එයින් මේ ස්කන්ධ ලෝකයේ කෙරෙහි නිර්වේදයට කලකිරීමට පැමිණෙයි. එයම විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්ගයයි. තුන්වෙනි ගාථාවෙන් කියවන්නේ සියලුම ධර්මයන්, ඒ කියන්නේ නිර්වාණ ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ හැර සියලුම සංකතා සංකත ධර්මයන් අනාත්මයි අනාත්මයි කියා යම් වෙලාවක උද්‍යම්‍ය ඥානයේ පටන් විපස්සනා ඥානයෙන් දැකගනු ලැබේ නම් මේ සංස්කාර ලෝකයේ කෙරෙහි ස්කන්ධ ලෝකයේ කෙරෙහි කලකිරීමට නිවිදාවට පත් වෙයි. එහෙම විසුද්ධි සංඛ්‍යාත නිවරත මාර්ගය කියන මේ ගාථා තුන වෙන වෙනම දේශනා කළා. මේ දේශනාව තුලින් සිදුවුනේ තුන් මාසයක් තිස්සේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වූ මේ 1500ක් සංඝ පිරිස දෙසුම් කෙළවර වෙනකොට සෞ කෙලස් නැසා අරිහත්ත්වයට පත් වේවා දාලා. ආශ්චර්යයක් නේද? මෙතන කියවුනේ කුමක්ද? නිතර භාවිතා කළ යහපත් අරමුණ භවයෙන් භවයට තමාට පිහිටෙන බවයි. ඒ 500ක් 500ක් බැගින් මේ සංඝ පිරිස අවුරුදු 20,000ක් භාවිතා කරලා තිබුණා මේ අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ. ලැබෙන හැම දෙයක්ම මේ විදිහට මෙනෙහි කරන්න පුරුදු වී සිටියා. ඒ කියන්නේ උදේ නැගිටිනකොටම අනිත්‍යම නිහි කරනවා. දැන් මේ රාත්‍රී කාලයේදී සමහර විට සැතපී සිටියා නම් ඒ කාලයේ තුල පැවති නාම රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා එකක් එකක් ගන්න මෙනෙහි කරනවා. මේ සාත්‍රි කාලයේ තුල පැවති මේ රූපස්කන්ධයේ පඨිනී ධාතු අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි, ආපෝ ධාතු අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි, තේජෝ ධාතු අනිත්‍යයි, ওই විදිහට රූප කලාප එකක් එකක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා. එවාගෙම චිත්ත සංතතියේ සිත සිතක් ගානේ චෛතසිකයක් චෛතසිකයක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා. එවාගෙම උදේ නැගිටින වෙලාවේ ඊට පස්සේ ප්‍රබන ප්‍රබන පියවරක් ගානේ අනිත්‍ය මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්නේ නිකං හේතානිච්ච ආදි වශයෙන් නෙමෙයි. ඒවා දකින විපස්සනා ඥානයෙන් මේ කරන්නේ. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන් හැටියට තියෙන රූප ධර්ම හා නාම ධර්ම එකක් එකක් ගානේ වෙන වෙනම දකිනින් තමයි මේ අනිත්‍ය මෙනෙහි කරන්නේ. සම්මුතිය නෙමෙයි පරමාර්ථය. මෙහිම අවුරුදු 20000 උන්වහන්සේලා මේක වඩලා තිබුණා. ඒකෙන් උන්වහන්සේලාට ඊළඟ බුදු සසුනේදී අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න හේතු වුණා. අනිත්‍ය නිසා හැම සංස්කාරයක්ම හැම දෙයක්ම නාම රූප වලට හරවමින් දුක්ඛයි දුක්ඛයි කියන දුක්ඛ ලක්ෂණය භාවිතා කරලා තිබුණා. අනිත්‍ය නිසා වගේම නාම රූප සංස්කාර අනත්තයි අනත්තයි කියලා මෙනෙහි කරලා තිබුණා. සාමාන්‍යයෙන් දල වශයෙන් නෙමෙයි සිහුන් වශයෙන් පුරුදු කරලා තිබුණා. ඒ කියන්නේ තමා හොඳට සීලය රකිනවා. සීලය රකිනින් සීල විසුද්ධිය පිහිටා සිටගෙන සමත භාවනාවෙන් උපචාර සමාධි රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියන මේවා උපදවාගෙනයි මේ කරන්නේ. මේ ධ්‍යාන ශක්තියේ හිතේ දැලිසේ පිහිටුවාගෙන විපස්සනාවට හැරෙනවා. විපස්සනාවට හැරෙමින් ඒ ධ්‍යානයෙන් ලබාගත් ආලෝකේම ප්‍රඥා ආලෝකේ බාට හරවාගෙන ඒ ප්‍රඥා ආලෝකෙන් තමයි ඔය ශරීරගත රූප කලාප නාම ධර්ම සියල්ල දැක දැක ඒ වාගේ බිඳෙන බිඳෙන හැට දකිමින් තමයි අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනත්ත ලක්ෂණය භාවිතා කරලා තිබුණේ. ඉතින් මේ විදිහට ආරුදු 20000ක් භාවනා කරන්න තුන්වාසලාට පුළුවන් වුණා. අද කාලේ මේ දවස් 10න් 12න් මාර්ගඵල ලබනවා කියන එක ආශ්චර්යයක් කියලා හිතන්න පුළුවන්. ආරුදු 20000ක් භාවනා කරලා මෙච්චර පිරිසුදුවට අධිකම ලැබුණේ ඒ මොකද? නාසේලාපේ අවශ්‍ය බෝධි සම්භාර ධර්ම බෝධිපාක්ෂික ධර්ම මෝකුරවා ගැනීම තේක හේතු වුණා. තුනාසේලා එන හේතුයෙන් ඒ ආත්මභාවයෙන් පසුව සුගති ලෝකවල උත්පත්ති ලබා බුද්ධාන්තරයකින් පස්සේ මනුරෝ පහළ වුණා. අර ඒකට මහණදම් පුදාපු සමාන ශ්‍රද්ධාව සමාන ප්‍රඥාව සමාන සීලය නිසා හැමදෙනා වහන්සේම ඊළඟ භවයේ එකතු වුණා. එකතු වෙලා එක හේතුයෙන් පරිදි වුණා. පැවිදිලා ගුරු ඇසුරේ ධර්මය විනය භාවනා ක්‍රම හදාරලා තමයි මේ භාවනා කරන්න වනගත වෙලා තුන් මාසයක් වැඩුවේ. නමුත් තුන් මාසෙලාට Taman තේරුම් ගන්න බැරි වුණා Tamanට ගැළපෙන භාවනා කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි ඒ ගැළපෙන භාවනා මතු කරලා දුන්නේ. මේ නිසා දැන් අපට අපේ යම්කිසි දෙයක් ඉදිරිපත් වුණෙන් පස්සේ අපි හරවන්න පුරුදු වෙන්න ඕනේ අනිත්‍ය ලක්ෂණයට දුක්ඛ ලක්ෂණයට අනාත්ම ලක්ෂණයට. නිදේශනාක් වශයෙන් කියනවා නම් දැන් උදේ ඉර පායනවා. ඉර පායන කොට අපි දන්නවා මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ තියෙන සුද්දාසක රූප සමූහයක්. එතන සූර්ය මණ්ඩලයේ අධිගුරුක දේවතාවෙක් වෙනම ඉන්නවා සූර්යෝ දේවපුත්‍රෝ කියලා. ඒ අර මේ සූර්ය මණ්ඩලයේ වස්තුවක්. ඒකේ දිගම අත දිගපාලීතං කියලා තියෙන අර්ථ කතාවල. සූර්ය ග්‍රහ මණ්ඩලයේ මේකට කියන්නේ සූර්ය ග්‍රහ විමානයක්. මේක යදුන් 50 සම්පූර්ණයෙන් විස්කම්භයෙන් යුක්තයි. එවාගෙම අභ්‍යන්තරයේදී අභ්‍යන්තරයේ කියන්නේ ස්වර්ණ. පිටතින් කියන්නේ ස්ඵටික. ස්ඵටික කියන්නේ පලිඟු. පලිඟුලින් තමයි මේ විමානේ කවර වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි පලිඟු කෑල්ලක් සූර්යාලෝකයට ඇල්ලුවොත් ඒකෙන් ගින්දර පත්තු කරගන්න පුළුවන්. ඒ මොකද ඒකේ තියෙන ඒ තේජෝ ධාතුව මේකට පරාවර්තනය වෙනවා. එතකොට අපි දන්නවා මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ අර වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාසක රූප සමූහයක්. ඉතින් මේ සුද්දාසක රූප උතු සමුත්තානිකයි. උතු සමුත්තානිකයි. කර්ම ප්‍රත්‍ය උතු සමුත්තානික කියලා මේක කියන්නේ. කර්ම ප්‍රත්‍ය කියන්නේ මේ සූර්යෝ දේවපුත්‍රෝ කියන දේව රාජයා මේ දේවත්වයට පත් වෙන්න ඉස්සර කරගන්නාද උසස් කුසලයක කර්මයක ඵලයක් තමයි මෙවැනි විමානයක් ලැබුණේ. ඉතින් මේ විමානයේ තියෙන්නේ කර්මයේ ප්‍රතිකොට ඇති උතුසමුත්තානික රූප. ඒක විපස්සනාට හරවනු දීපාන්දර. ඉරපායන කොට බලආගා. ඒ වගේම තම තමාගේ නිවෙස්වල ඉදිරියේ මල් ගස් තියෙනවා. මේවායේ මල් කැකුළු, ඒ වගේ මල් දළු, කොළ මේවා දවසින් දවස වෙනස් වෙන හැටි බලාගෙන අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ උත හරවනවා. තමන් යන්නේන වේලාවේදී පීවරක් ගානේ එසවීම යවීම පාච්චරීම තැබීම ආදී වශයෙන් එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවන. ඒ වගේම තමන්ද ලකින් ලැබෙනවා මේ පොළවේ කුරු කුහුඹුව මැරිලා ඉන්න. ඉතින් අනිච්ච දුක්ඛ අනාත්මයට හරවනවා. ඒ වගේම ගස් වලින් කොළ කඩාගෙන වැටෙනවා. යටි වැටෙනවා. ඒවත් ත්‍රිලක්ෂණයට හරවනවා. ඔය වගේම තමන්ගේ පවුලේ කෙනෙක් නැති වෙනවා. ඒ ත්‍රිලක්ෂණයට හරවනවා. කෙනෙක් ළඳ වෙනවා. ඒ ත්‍රිලක්ෂණයට හරවන මේ වාගේ හැම කාරණයකදීම යටත් ත්‍රිසින් වක්්‍යදක් ගැනීමේදී පවා ඒකත් ත්‍රිලක්ෂණයට හරවනවා. ඕම හරවනකොට මොකද සිද්ධ වෙන්නේ? ඒ හැම ක්‍රියාවකින්ම මනුලවදී කරන්න පුළුවන් වන කාමාවචර කුසලයන් අතුරින් අති උත්තරීතර කුසලයක් තමන් අත්පත් කර ගන්නවා වෙනවා. අතිශයින් ශ්‍රේෂ්ඨ වූ කුසලේ විපස්සනා කුසලයයි. මේලාම සූත්‍රයේ දඳාං කළ කියනවා මුළු පොළොව තලයේ සමතලා කරලා අසුනෙන් අසුන අසුන් පනවලා බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලා පේලි පේලි පේලි වඩා හිඳුවලා කිසියල් ගොබවාගේ බොහෝම ලස්සන සිනිඳු කසීසලු පටපෙළේ දිවසලු වලින් තුන්සූරු කරවා පූජා කරනවා. ප්‍රණීත පින්දපාත දානේ පිරිනමනවා. ප්‍රණීත ගිලන්පස දාන පිරිනමනවා. ප්‍රණීත සේනාසන භාණ්ඩ පිරිනමනවා. ඒ කුසලයට වඩා සතර දිගින් වඩන සංඝයාට ආවාසයක් කරවා සංඝසතුවට පූජා කිරීම මහත්ඵලයි. ඊට වඩා තිසරණ සමාදන්ව තිසරණේ රැකීම මහත්ඵලයි. ඊට වඩා තිසරණේ පංචශීලයේ රැකීම මහත්ඵලයි. ඊට වඩා තිසරණ පංචශීලයේ පිහිටා සිටින කෙනෙක් දිනකකින් කිරි පීරක් දෝනා තරම් කෙටි වේලාවක් මෙත් වැඩීම මහත්ඵලයි. ඊටත් වඩා තිසරණේ පිහිටා පංචශීලයේ පිහිටා මෙත් භාවනාවත් පිහිටා සිටගෙන අසුරුසුනම් ගානතරම් කෙටි වේලාවක් නමුත් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ විපස්සනා වැඩීම ඒ සියල්ලට වඩා මහත්ඵලයි කියලා දේශනා කළා. ඒ මොකද කෙලින්ම මඟඵල නිවන් සෝයට ඍජු මාර්ගය විපස්සනා දවිනු. ඉතින් මේවා අපට උගන්වන්නේ කවුද? දෙවියෙක් නෙමෙයි. ධර්මයක් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී බාහිර කෙනෙක් නෙමෙයි. මේ අපට උගන්වන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කවුද මේවා අවබෝධ කරගන්න මඟ පෑදුවේ? තමන් හදා වඩාගත් මෑණියන් වහන්සේ. ඉන්නතුන් අහලා ඇතිනේ. ඉන්නතුන් අහලා ඇති මේක විශ අසංක කල්පලක්ෂයකට ඉස්සර අපේ බෝධිසත්වයන් වහන්සේ බොහොම පිටිසර ගම්මානික දඹදිව තලයේහි වාරාණසී නගරයෙන් පිටිසර දුක්පත් ගම්මානික උපන්න දුක්පත්ම මව්පියන්ගේ දෙතුන්ගේ පුතේ. මේ දුක්පත් ගෙදර හරීම අසරණයි. දර කෑල්ලක් විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ තුන් දෙනා දැන් මේ කුඩා දරුවා කුඩා කාලයේ පටන් මව්පියන් ගන්න දුක දැක්කා. මේ තමාව හදා වඩා ගන්න මව්පියෝ දෙන්න ගන්න උත්සාහය හොඳින් තේරුම් ගත්ත කුඩා කාලේ. කුඩා කාලේ තේරුම් ගත්ත මේ දරුවා තමන් අතපය ශක්තිමත් වැඩක් කළක් කරන්න පුළුවන් උනන් පස්සේ හැමදාම මව්පියන් කරන වැඩ ටික කර දුන්නා. යමිඳුල්ලා මඳිනවා, දෙපජිනි මොනෝලා උණුපැන් සිසිල්පැන් හදලා මව්පියන් පිළිගන්න, කඳාවළු වෙලා පිළිලා පිළිගන්නනවා. දෙමව්පියන්ගේ ඇඳ ඇතිලි කොට්ට මෙට්ට පිරිසිදු කරනවා. ඒ වගේම මකුළු දැල් කරලා ගේ සුද්ධ කරනවා. ගේ අවත හොඳින් කැලි කසල ඉවත් කරලා පිරිසිදු කරනවා. කැලේට ගිහිල්ලා දන කපාගෙන ඇවිල්ලා දෙමව්පියන්ගේ උපකාරයෙන් නගරට යවලා මේවා මිල කරලා ඒවෙන් ආහාර පාන ආදී සම්පාදනය කර ගන්න. මේ විදිහට වැඩ කරන අතර උදේ හවස මව්පියන්ගේ පතුල් මත නළල සබා වඳිනවා. මව්පියන්ගේ ඉස පීරෙනවා. ලෙපා හෝදනවා, කෙල් ගල් වැටෙනවා, දීපතු බානවා. මේ වාගේ උපස්ථාන කරමින් මේ දරුවා දවසින් දවස ශරීරයෙන් වැඩුණා. ශරීරයෙන් වැඩනා වගේම කරුණා මෛත්‍රියෙන් ගුණ නුවණින් වැඩුණා. මේ පියාගේ වයස්ගත වීමෙන් පියතුම අභාවයට පත් වුණා. ඒ කටයුතු නිම කළ මේ දරුවා තමන්ගේ මෑණියන්ගේ කටයුතු ගැන බොහෝම උනන්දුවෙන් සොයා බලමින් උපස්ථාන කළා. කැලේට ගිහිල්ලා ලොකු ධර්මිතියක් සපාගෙන ඇවිල්ලා නගර පිළිකුණනවා. මේ මේ තමයි ජීවත් වෙන්නේ එදිනෙදා උත්සාහයෙන්. ඔය අතර 1000ක් ධර්මිතියක් හදාගෙන ගහකට හේතු කළ මහන්සි අරගන්න ගහමුළු වාඩි වුණා. වාලෙල නින්දට වැටුණා. ටිකලාවක් නිින්දෙන් අවදි වුණා. අවදි වෙලා මේ දරුවා කල්පනා කරන මගේ අතපය අද හොඳට ශක්තිමත්. මම මේ කරන වැඩ කටයුතු අතර මං යම් හේකින් මගේ අම්මා පිස්සලා කලුරේ කෙරුවොත් අම්මා අසරණ වෙනවා. අම්මට කාකාරුවක් නැතුව දුකින් ඉන්න වෙනවා. ඒක නිසා මං අම්මට පහසු විහරණයෙන් ජීවත් වෙන්න යම් පිළිවෙතක් කරන්නට ඕනේ. ගෙදරට යම් සදයක් හරියම්ම කරලා තියන්නට ඕනේ. කියලා වාම ගෙදර ගිහින් ධර්මිතේ හේතු කරලා නගරෙට ගියා. නගරෙට ගිහිල්ලා ප්‍රසිද්ධ වෙළඳ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමේ නායකතුමා සම්මුඛ වුණා. ඉන් ගඳලා කිව්වා, "මාමේ මම දුප්පත් ළමයෙක්. මාත් මගේ අම්මාත් විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මේ මාමා කැමතිනම් මාමගේ මේ වෙළඳ කටයුතු සඳහා මමත් සහභාගී කරවා ගන්න. මට වෙන ආදායම් මාර්ගයක් නැහැ. මම මේ දර කෑල්ලක් එකුණලා ජීවත් වෙන්නේ අම්මත් එක්ක." ඉතින් මේ වෙළඳ සාත්තුනායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉස දක්වා හොඳින් බලලා හොඳ ආරෝ පරිණාම සම්පන්න ශක්තිමත් කෙනෙක් නිසා කිව්වා, "දරුව, ඔබ වාගේ කෙනෙක් නෙමෙයි 10ක් හොඳත් මම බාර ගන්න. එන්න මගේ වැඩට. මම මේ ළඟදීම යනවා මුඳු යාත්‍රා වෙළඳ ගමනක්." අය මේ ගෙදර දුවගෙන ගිහින් අම්මට කිව්වා, "අම්මේ මෙහෙම වෙළඳ කණ්ඩායමකට මම සම්බන්ධ වෙන්න කැමතියි. අම මොකද කියන්නේ? ඉතින් යන්නේ පුතේ මම ගෙදර තනියෙන් කොහොමද ජීවත් වෙන්නේ? මමත් එක්ක එහෙනම් යන්න." අයම දුවගෙන ගිහින් කිව්වා, "මාමේ මාමේ මගේ අම්මා ගෙදර තනියෙන් තියන්න බෑ. අම්මත් එක්ක ඉන්න අවශ්‍යද? ඔව් කැමති නෑ. කැමති කෙනෙක් එක්ක ඉන්න. අම්මනේ තවත් ඕන අවශ්‍යය එක්ක ඉන්න." දැන් ඉතින් ගෙදර දොර වහලා දාලා අම්මත් එක්ක මේ ගමනට එකතු වුණා. සමවින්න විශාල වෙළඳ කණ්ඩායමක් නැවෙන් නැව ගලතලා මේ යන්නේ. තුවල් නැව්. අද වාගේ යාන්ත්‍රික නැව් තිබුණේ නැහැ. හැබැයි විශාල වෙළඳ බඩු ශාසයක් මේ නැව් වලට නංගලා තියෙනවා. අතනමඟ කෑම තිබීමට අවශ්‍ය දේවල් උනේ. ඒ වගේම සෙනඟ බොහෝම පිරිසක් එකතු වුණා යන්නට. දැන් ඉතින් මේ සියල්ලෝම සමන් තම තමාගේ අදහන ආගම අදාළ පිටත් වුණා. පිටත් වෙලා දැන් නැව් නැගලා යනවා. දවස් 7ක් ගියා. දවස් 7ක් මේ නැව් ගා යාත්‍රාව යද්දී නැව් වලට බර වැඩි වීමයි සුලසුලන් වැනි දැඩි මාරුත වේග හැමීම නිසායි මේ නැව් වතුරට යට වෙන්න පටන් ගත්තා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දෙවියන්වත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. මේ සිදුවෙන සිදුවීම් අන්තිමේදී නැව් සියල්ලම මුදටපත් වුණා. මේ වීර පුත්‍රයා දැඩි කාය ශක්තිය ඇති කෙනෙක්. ඒ කියන්නේ මව්පියන් උපස්ථාන කරපු නිසාම ඒ කුසල බලයෙන්ම බොහොම නිරෝගී බොහොම ශක්තිමත් එපමණක් නෙවෙයි බොහොම ඥානවන්තයි. ඒ කියන්නේ කළගුණ දන්නා අය බොහෝ සෙයින් නැන නොන දිනු අය වෙනවා. ඒක මෙලොවම සිදුවෙන ආනිසංසයක්. අන්තිමේදී මේ දරුවා මෑණියනොත් මුඳේ යට වෙන යනවා දැකලා වහාම පැල්ල බදාගත් අල්ලගත් අල්ලගෙන කරපිට තියාගත් කරපිට තියාගෙන සත්‍යක්ෂය කර කියමින් මේ මහා මුඳේ වේග වේගින් යටට පීනුවා. මොකද දැන් මේ විශාල නැව් තොගයක් එවාගේ මිනිස්සු විශාල පිරිසක් මුඳට ඇරෙනකොට දැකිමෝරු වැනි විශාල සතුන් එනවා. ඒ නිසා ඈතට ඇතට පීනලා ගියා. ඉතින් මේ දරුවා දෑතේ දෙපායේ වීරියෙන් මෑණියන් හිතට බරක් නොවන ඇටියට හිත සනසෝමින් මුඳේ පීනනවා. මේ මුඳේ පීනනකොට තමන් කල්පනා කළේ, "මං කුඩා කාලේ පටන් කිසි සතෙක් මරලා නැහැ. ඒ වගේම අනු සතු නූල් කොටක්වත් මං වංචාවෙන් අරගෙන නැහැ. මං පිරිසුදු බමසර ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම මං කවදාකවත් කෙනෙකුට පරදකන බොරුවක් කියලා නැහැ. සුරාවක් පානය කළා නැහැ. කේලමක් බසක් කියලාත් නැහැ. නපුරු වචනක් මං කියලා නැහැ. කිස් වචන කියලාත් නැහැ. අනුන්ගේ දෙයට මං ආසා කරලා නැහැ. අනුන්ද මං කුරදේ ක්‍රෝදේශය කළා නැහැ. එවගේ මං වැරදි සිටිනේ වලින් හිත අපෘතු කරගත්තේ නැහැ, මිසදුරු ගත්තේ නැහැ. මේ සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මෑණියන් තන පිටින් සුවසේ මුහුදෙන් ගොඩ ගන්න ශක්තිය ලැබේවා කියකේ හිතින් සත්‍යක්‍රියා කරමින් තමයි යන්නේ. මේ යනවා ඉතින් රෑදාවල් කිසි වෙනසක් නැහැ. කැමට බීමට හුස්ම පොද විතරයි තියෙන්නේ. ඉතින් මේම දවස් 7ක්ම පේනවනේ. දින දවස් 7ක් මහ මොහොතේ පීනඳුට මොනතරම් කායික විඩාවක් ඇති වෙන්නේ ඇද්ද? නමුත් මේ දරුවා මව්පියන් කළ උපස්ථාන කුසල බලයෙන් කිසිම වෙහෙසක් හිතට ගතර නැතුවනේ මේ පීනන්නේ. ඒ වගේම මේක ඇඟට හරි හයියක් ඇති වෙනවා හිතේ හයිය නිසා. හිතේ තියෙන ශක්තිය නිසා, හිතේ ත්‍රිසුකම නිසා ගතට ලොකු හයියක් ඇති වෙනවා. මේ යනකොට අර ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියා බුදුබණ පදයක් තියෙනවානේ. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසාම දා පුදුම සිද්ධියක් වුණා. මේ මිහිතලේ පටන් යදුන් දාස් ගණන්නේ ලක්ෂ ගණන් ඈත සුද්ධාවාස බඹතලේ තියෙනවානේ. සුද්ධාවාස බඹතල පහක් තියෙනවා. ඒවා යන්නේ අනාගාමී රහත් ආර්යයන් වහන්සේලා බ්‍රහ්මයෝ. ඒ එක්තරා අරහන්ත බ්‍රහ්මයේ කල්ප ගණනාවක් නිරෝධ සමාපත්තියෙන් ඉඳලා නිරෝධයෙන් නැගිට හරියට මෙදා. නිරෝධයෙන් නැගිටලා තමන් ලබාගත් නිර්වාණය ගැන ආවර්ජන කරලා දැනුවා මේ බඹලෝ තවත් ඉන්නවද මා වගේ නිවන් දැක්කැත්තු. දෙවලෝ බඹලෝ බැලුවා. මනුලෝ බැලුවා බුදුවරු පහළලා ඉන්නවද කියලා. නැහැ. බුදු වෙන බෝසත්වරු ඉන්නවද කියලා බැලුවා. බානකොට මේ දරුවා එකපාරට මනසට අරමුණු වුණා. අන්න ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ පිහිට වෙන්න යොමු වෙන ආකාරය. ඉතින් මේ අරහන්ත බ්‍රහ්මරාජයාගේ නැනවත් මනසට වැටුණා මේ දරුවා නම් මහා පුදුම වීරයෙක්. මේ දරුවා මේ තරම් මහා බිහිසුණු සාගරේ මෑණියම් බේරගන්න වීරිය කරමින් පීනනව නේද? මොනතරම් කළගුණ සැලකීමක්ද? තමන්ගේ ජීවිතය ගැන නොබලා කර සේවයක් නේද? මේ වාගේ වීර දරුවන්ට තමයි ලෝතුරා බුදුබව ලබන්න පුළුවන්. එනිසා මේ දරුවාට බුදුබව පැතීමට හිත නැමේවා කියලා තෙන්දි සිටුවා. ඒ චිත්ත තරංගය මේ දරුවාගේ මනසට විනිවිද වැටුණා. ගපාතමිතේ පහළ වුණා ප්‍රාර්ථනාවක්. බුද්ධෝපං බෝධයිසාමි මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං කාරයිසාමි සංසාරෝගා මහබ්බය කියලා මේ ප්‍රාර්ථනාව හිතතාව. අර බ්‍රහ්මරාජයාගේ චිත්ත තරංග බලයෙන් තමයි මේ දරුවාට මේ වැටහිමෙන්ද කාරණා යෙදුනේ. මම ලෝතුරා බුදුවන්නේමි. බුදු මේ ලොවට ආબોධ කරවන්නේමි. මම සීළු දුකින් මිදෙන්නේමි. දුකින් මිදී සීළු සත්‍යයන් දුකින් මුදවන්නේමි. මම බියකරු සසර ඕගයෙන් ඈතරවන්නේමි. එතන මේ අන්සත්‍යයන් එතන කරවන්නේමි කියන මේ බුද්ධ ප්‍රාර්ථනාවයි හිතතාව. ආචාර්යයක් එදාම මා මුඳෙන් ගොඩ වුණා. ඉතින් මෑණියන්නේ සුදුසු විදියට ජීවිතාන්තය දක්වා සීල සක්කාර කළා. දැන් මෑණියන්ට අමතක නොවන සිද්ධියක් මේක. ඒ කියන්නේ මා මුඳෙත් වැටිලා බසක් පණක් නැතුව හත් දවසකින් තමගේ පුතා නිසා ගොඩ වෙලා අද වෙනකම් ජීවත් වෙනවා. ඉතින් මෑණියන් යන්දාසක අවසාන මොහොතට සමීප වුණා. මේ දරුවා ළඟට කැඳවලා දෑත අල්ලගෙන පුදුම විදිහේ ආශිර්වාදයක් කළා. මත බුදු වෙන බෝසත් පුතාණන් වහන්සේ ඔබේ මේ දෑතින් තමයි මම අද ජීවත් වන්නේ. මහා මොහොතේදී මා ගඩෝනේ ඔබේ මේ දෑතේ වීරියෙන් දරුව මේ දෑතෙන් කළ මාත්‍ර උපස්ථාන කුසල බලයෙන් ඔබ අනාගතේ ලෝතුරා බුදු වේවා කියලා ආශිංසන කළා. ආචාර්යයක් නේද? කොහොමවත් අපේ කරුණාවන්ත දෙමව්පියන්ගේ මුවෙන් අවසාන අවස්ථා ලෝවාගේ වචන පිටවෙනවා. එදා මේ දරුවාට ඒ මව්තුමියගේ මෛත්‍රී පූර්ණ හෘදයාංගම ආශිර්වාදය සිවි සම්ස්නාර ඇත ඇතිමඳුන දක්වාම විනිවිද ගියා. මේ තමයි ආරම්භය. මේ ආරම්භයද කියනවා පළමුවෙනි මනෝ ප්‍රනිධානය සිතින්ම බුදුබා පැතීම. එදා පටන් ඒ මහා බෝසතාණන් වහන්සේ කාමිතින් නියත වුණේ නැහැ. මහා කල්ප සත් අසංඛ්‍ය ලක්ෂයක් සත් අසංඛ්‍යයේ කල්ප ලක්ෂයක් තිස්සේ ඔය ප්‍රාර්ථනාව සිටිය දරාගෙන ආවා. ගෝවානවල භවයෙන් භවයට මේ ප්‍රාර්ථනාව දැඩිසේ පිහිටුවාගෙන ආවා. ඔය කාලයේ තුල 125,000ක් බුදුරු සම්මුඛ වුණා. වහන්සේලා ඉදිරියේ දානශීල භාවනාදී බොහෝ කුසල් කරමින් සමාර අවස්ථාල පැවිදි වෙමින් ධ්‍යාන සමාපත්තියට උපදවමින් ත්‍රිපිටක ධාරෙත් වෙමින් සිතින් බුදුබව පතාගෙන ආවා. නැවත නව සංඛය කල්පලක්ෂයක් මුළුල්ලෙහි වචනින් බුදුබව පතමින් 380,000ක් බුදුරු සම්මුඛ වෙමින් වචනින් පෙරුම් පුරාගෙන ආවා. පාක් ප්‍රනිධානි මෙම 16 සංඛ කල්පලක්ෂයකට පස්සේ ගම්බදී උතලේ රම්මක කියන ගමේ උපන්නා. සාමත්ම ධනවත් බ්‍රාහ්මණ වංශයක උපන්නා. එකම දරුවා. උපන්නේක තනුව සුමේධි කියලා නම් ලැබුණා. ත්‍රිවේදේ පරතර ඉගෙන ගත්ත මේ දරුවාගේ තරුණ වයසේදී මව්පියන් දෙන්නම අභාවයට ගියා. ආත්මසු පරම්පරා කුසාල ධනස්කන්ධයක් හිමි වුණා. උනාසේ කල්පනා කළා මේ සියල් අත්හැර දාලා මගේ මුතුන් මිත්තෝ ගියා. මමත් මේවා රැක බලා නීතියොත් සිද්ධ වෙන්නේ ධනේ තේජ්ජමේ පරිලෝයන්. මේවා මම දෙමව්පියන්ද මුතුන් මිත්තන්ද මට ලෝවැසු ජනතා පිහිට සූපිනිස ගෙනියන්නට ඕනේ. මේ කොයිතරම් වස්තුව තිබුණත් උපන්න පුජ්‍යලයා අනුපිළිවෙලින් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. එනිසා මේ ජරාවට නැති අජර වූ නිවනක් තියෙන්නට ඕනේ. ව්‍යාධිය නැති අව්‍යාධි නිවනක් තියෙන්නට ඕනේ. මරණයක් නැති අමෘත නිර්වාණයක් තියෙන්නට ඕනේ. ශෝකයක් නැති අශෝක නිර්වාණයක් තියෙන්න ඕනේ. පරිදේවයක් නැති අපරිදේව නිර්වාණයක් තියෙන්න ඕනේ. කායික දුකක් නැති සැප වූ නිර්වාණයක් තියෙන්නට ඕනේ. මානසික දුම්නසක් නැති අදෝමනස නිවනක් තියෙන්නට ඕනේ. කදි උපායාස නැති අනුපායාස නිවනක් තියෙන්නට ඕනේ. ස්කන්ධ පංචකය නැති ස්කන්ධයන්ගෙන් විනිවිමුක්ත වූ නිවනක් තියෙන්නට ඕනේ. මේ ඉදදීම කියන ජාතිය නැති නිවනක් තියෙන්නට ඕනේ. ඒක නිසා ඒ නිවන සඳහා මා මේ වස්තුව දන් දෙන්නෙමි කියලා රටේ රජුලුවන්ගෙන් වරම්ගෙන ඒසා විශාල වස්තු සම්භාර දන් දුන්නා. විශාල වස්තු ගබඩාවල් පිරීලා ඉතිරිලා තුන 12000 කොම දන් දුන්නා. ඉද පදං ජීදර වතු පිටි 70ක් ගල් මහ සම්පත් ඥානවන් ඔක්කොම දන් දුන්නා. දන් දෙලා වනගත වෙලා දවස් 7කින් දවස් 7ක් ඇතුළතදී ධ්‍යාන අභිඥා පුදවාගත්. ධ්‍යාන සූයෙන් වාසය කළ ඒ කාලේ අවුරුදු ලක්ෂයක් මිනිසයන්ට අවශ්‍ය. ඒ කාලේ දීපංකර සරුවඥන් වහන්සේ ලෝ පහළ වී වැඩ සිටියා. සම්මක ගමන්ට වඩින දවසකදී මාර්ගයේ සරසන විශාල සැදැලවත් පිරිසක් දැකලා බිමට බැලලා අහලා සමන කොටසක් සරසමින් ඉන්නකොට තමයි සාර ලක්ෂයක් රහතන් වහන්සේ සමඟ සවන්නක් බුදුරැස්මාලා මැද්දේ වඩිමින් සිටියේ සරුවඥන් වහන්සේ. ඒ දැකලා මඬමැත්තේ දිවි අඳුන් දිවි සම එලාගෙන මුණින් අතර දිගා වෙලා ඒ දන්නක්මින් පොළවේ වැතිරීගෙන සමන් වහන්සේ දැඬගෙන ප්‍රාර්ථනාවක් කළේ. අද කැමැතිනම් මට පුළුවන් සතර පද ගාථාවක් තරම් අන පදයක් අසලා රහත් වෙන්න. නමුත් මා තනියම නිවන් දකින්නට වඩා ලෝතර බුදු වී අසංක ගණන් ජනතාව නිවන් පුරලා නොනං ඒ සඳහා වීරි කිරීම වටිනවා නේද? ඒ නිසා මට මේ මගේ ආත්මාව පූජාමි කුසලයේ ලෝතර බුදු බා පිණිස වේවා කියන අදිෂ්ඨානයෙන් හිටියා. එතෙන් වැඩම කළ දීපංකර සරුවඥන් වහන්සේ සීලම සංගේ පිළිස අමතලා දෙවි මිනිසුන් වැඳගෙන බලා සිටින්නේ මේ තාපසයන් වහන්සේගේ අනාගත ප්‍රාර්ථනාව සඵල වෙන හැටි නියත විවරණ වශයෙන් දේශනා කළා. පස්සතේ මන් තාපසං ජටිලං උග්ග තාපනං අපරිමේයේ ඊතව කප්පේ අයම් බුද්ධෝ භවිෂ්‍යති. ජටා ධඩ වූ උග්ග තවුස් ඇති මේ තාපසයන් වහන්සේ දෙස බලන්න. මේ තාපසයන් වහන්සේ සාරා සංඛය කල්පලක්ෂයකින් පසු මාසේම ලෝතුරා බුදු වෙනවා කියන කණාංගත වාක්‍ය ප්‍රකාශ. මේ බුදු මුවෙන් මේ වචනේ පිට කරන්නට කවුද මුල් කිරුවේ? ඊට 16 සංඛ කල්පලක්ෂයක ඉස්සරහා අර මහ මොහොතෙන් ගොඩ වෙලා අවසාන මොහොතේදී පුතුණුවන්ට ආශිර්වාද කළ මෞතුමිය නේද? එදා පටන් මේ අපේ මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛය කල්පලක්ෂය තුල ඇසන් ඉස්න් මස්න් ලී සාජ්‍ය අමුදරුවන් මේවා පවා පරිත්‍යාග කරමින් සමත්‍රේසත් පාරමී ධර්ම සම්පූර්ණ කළා. අන්තිමේදී බුද්ධ ශාසන 24කදීම විවරණ පතුල් ලැබුවා. බුද්ධ ශාසන 9කදීම පැවිදි දම් පෙළුවා. විශතුරු අද්දවෙහිදී සත් වාරයක් මහා පොළොව කම්පාවනසේ බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කළා. ඊළඟට තුසිත දිව්‍ය ලෝකයේ ප්‍රදේශිතන කාලයේදී දසදාසස්සක් වල දෙවිවරුන්ගේ ආරාධනෙ පිළිගෙන පස්මහා බැලුම් බලා බෝධි සම්භාර පුරාගනාව මහා මායා සුද්ධෝදන මෞපියන් පුත්ව කපිලවස්තු පුරනුවර උත්පත්ති ලැබුවා. උත්පත්ති මංගල්‍ය එවාගෙම පටිසන්ධි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය අවස්ථාවන් ඉදී දසදාසක් ලෝක ධාතුල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. අවුරුදු 29 ගිහි ජීවිතයේ විසුවේ සතර පරිණිමිත දැකලා චක්‍රවර්ත සම්පත්තරම් මහා සම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරලා කසාවත හැඳ පෙරවාගෙන පැවිදි වුණා. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවත පුරමින් මෙඳුම් පිළිවෙත සොයාගත්තා. 35 වසරේ හරියටම වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේදී තමන් වහන්සේ උත්පත්ති ලැබූ සුබ මොහොතේ 15 වූ බෝධි වෘක්ෂයේ සමීපයට වැඩම කරවලා 15 වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණා. කවුද මේ බුද්ධත්වය ලබා ගන්න පළමුවෙන්ම ආශිංසන පැතුවේ? හදා වඩාගත් දයාබර මෑණියන් වහන්සේ. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවටම අදහම් වැසි වැස්සෙව්වා. සූවිසි අසංඛ්‍යය 9,60,00,000 දෙනා අමා මහ නිවනට පත් කොටවා දාලා. ඒ සා විශාල පිරිසකට ජාති ජරා මරණ ආදීන් අතමිදී අමා මහ නිවන් සුව ලබා ගැනීමට කවුද පිහිටුනේ? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කවුද ලෝතුරා බුද්ධත්වයට මුලපුරා දුන්නේ? හදා වඩාගත් ආදරණීය මෑණියන් වහන්සේ. සරුවක්යන් වහන්සේ අවුරුදු 45කින් ඒ කියන්නේ බුදු කෙස නිමවා පිරිනිවන් පාන බව දන්නා බැවින් අවුරුදු 5000කට වැඩි කලක් ලෝක පහළ වෙන මහා පුණ්‍යවන්තයන් හිතසූ පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල්ම සුවඳ විහිදෙන ශ්‍රීමක පත්මයෙන් සිදු බුදුරැසේ දෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසුදාස ධර්මස්කන්ධේ දේශනා කොට තැබුවා. අද දවස දක්වා මේ තව අවුරුදු 2500ක් පිරෙන තුරුම ලෝ පහළ වෙන කලකින් ඇති උතුමන්ද ලෝවේ ලෝතුරා සම්පත් සලසා දෙමින් මේ ශ්‍රී සද්ධර්මයේ ජීවමානෝ පවතිනවා. මේ විදිහේ සුවිසුද්ධ වූ තුන් ලෝකයට අග්‍රගාමි අනුශාසනාවක් කවුද ලබා දුන්නේ? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුද්ධත්වයට පිහිට වූයේ පළමුවෙන්ම මෑණියන් වහන්සේ. මේ ආදී කරුණ රාශියකින් ඔබට පැහැදිලි වෙනවා, කළගුණ දන්නා දරුවෝ, කළගුණ දන්නා සත්පුරුෂ දරුවෝ තමන්ගේ දෙමව්පියන් උපස්ථාන කරන අතරත දෙමව්පියන්ගේ වරන් ලබාගෙන ලෞතුරා බුදු වෙන්න සමත් වෙනවා. පසේ බුදු වෙන්න රහත් වෙන්න සමත් වෙනවා. ඉතින් මේ තරම් දෙයක් වෙන ඇත්තේ නැහැ. අපේ සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාලා දේ මේ භික්ඛවේ පුද්ගලා දුර්ලභා ලෝකස්මින් කතමේ දේ යෝච කුඹකාරී යෝච කතඤ්ඤු කතවේදී ඉමේ කෝ භික්ඛවේ දේ පුද්ගලා දුර්ලභා ලෝකස්මින්. මානවේ පුජ්‍යලෝ දෙන්නේ ක්ලව දුර්ලභයි. කවුද? යම් කෙනෙක් පූර්වෝපකාරී වෙයි නම්, ඒ කියන්නේ කාටත් පළමුවෙන් උපකාර කරන්නෙක් වෙයි නම් ඒ දුර්ලභ පුජ්‍යලි. යම් කෙනෙක් කළගුණ දන්නේ නම්, කළගුණ සලකන්නේ නම් ඒ දුර්ලභ පුජ්‍යලි. එම් පූර්වෝපකාරී සංඛ්‍යාවට වැටෙන දෙමෝපියෝ දෙන්නයි ගුරු උතුමුයි. කළගුණ දන්නා, කළගුණ සලකන ප්‍රතිශතයට වැටෙන් වැටෙන්නේ නැනවත් දරුවෝයි නැනවත් ශිෂ්‍යෝයි. මේ දෙගොල්ලෝ දුර්ලභයි කියලා දේශනා කළේ හැමතෙම හිත පහළ වෙන්නේ නැහැ. ඒ අනුව සලක බැලීමේදී බෞද්ධ දෙමෝපියන් වශයෙන් අපට ලැබී සිටියේ දෙමෝපියෝ, ඒ අතරින් බෝධිසත්ව දෙමෝපියෝ. ඒ බෝධිසත්ව ගුණ ඇති දෙමෝපියන් නිසා තමයි බෝසත් සංකල්පන ඇති දරුවන් සකස් වෙන්නේ. මේ දරුවන් නිසා තමයි දෙවියන් සෑත ලෝකයාට සුගති මඟ, නිවන් මඟ ආලෝකමත් වන්නේ. තේයන්ව සලකා ගැනීමේදී අපට අවසාන වශයෙන් කිය යුතුව තිබෙන්නේ අර මුලින් සඳහන් කළ ගාථා පෙළ අනුව අපේ දෙමව්පියොත්, එවාගෙම අපේ සහෝදර සහෝදරියොත්, අපේ දූ දරුවොත්, අපේ මව්පස පියපස සියලුම ඥාතීනොත්, අපේ ගම්වැසියොත්, අපේ නගරවැසියොත්, අපේ රටවැසියොත්, අපේ ලොවැසියොත් හැමදාම කෙලෙස සිටින්නේ නැහැ. හැම දෙයාම තම තමාගේ ආයුෂ් ප්‍රමාණ වින්දනය කරලා තම තමාගේ කර්මාරූපව නැවත විසිරී යනවා. සරියොත් මුගලන් දෙනම පැවිදි වෙන්නේ ඉස්සර උපතිස්ස කෝලිය දෙනම, කෝලිත දෙනම ජාග්ග සමජ්ජ සම්දර්ශනයේ දැකලා ඔය විදිහටයි කල්පනා කළේ. අපි මේ නැටුම් බලනවා, ගීතිකා අහනවා, එවාගෙම සංගීත සමන් දෙනවා, අත්පොල සංගානවා, තෑගි භෝග දෙනවා, නළු නිළියෝ නටනවා, ගායනවා, වයනවා. අවුරුදු 100ක් ගියා මේ අපි එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැහැ. ආතර නැගුණු වලාකුළුවාගේ විසිරියන. එනිසා මේ ලෝක ධාතුවේ සියල්ල වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයෙන් එතන වෙනස් නොවන තැනකට අපි යන්නට ඕන, විමුක්ති මාර්ගය අස්වැන්නට ඕන කියලායි මගට බැස්සේ. පැවිදි වුණේ. ඒ වගේ දැන් අපේ ගුණවත් මෑණියන්ගේ අභාවයෙන් අපට තියෙන එකම ප්‍රතිපත්තිය විය යුතු වන්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මෙනෙහි කරමින් උසස්ම කුසලයක් ජනිත කර ගැනීම. ඒ මෑණියන් දෙපමණක් නේ අපි හැම දිනම තත්පරයක් තත්පරයක් ගානේ පමණක් නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ මේ ඇදීගෙන යන්නේ ජරා මරණයන්ටයි. කුඩා දරුවා වුණත් වැඩෙනවා කියලා කියන්නේ ඇදීගෙන යන්නේ ජරා මරණයටයි. අවදානීකේ සිදු වෙනවා වෙනවමයි. ඒක නිසා ඒ වෙනස් වෙන ලෝකයේ යථා තත්ත්වයේ තේරුම්ගෙන අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණය මනවින් ආબોධ කරගෙන මේ විදිහට වෙනස් වෙන ලෝකයෙන් ඈතර වූ වෙනස් වෙන ලෝකයෙන් ඈතර වූ වෙනස් නොවන සත්‍ය වෙන අමා මහ නිවන් දැසට පියන ගණ්ඩායි අපට තියෙන්නේ. ඒ නිසා අපි සමේලාම හැම දෙයක්ම විපස්සනාට හරවමින් මෙනෙහි කරන්න පුරුදු වන්නට ඕනේ. අපි කෙටි විපස්සනාවක් කියලා ඒ මෑණියන් පින් අනුමෝදම් කරමු. පරමාර්ථ වශයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා වූ නාම රූප පරම්පරා විහෙර සත්වයක් නැත පුද්ගලයක් නැත ආත්මයක් නැත සත්ත්ව පුද්ගල ආත්ම යනු ලෝක සම්මත විවහාරයයි පරමාර්ථ වශයෙන් ඇත්තා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යන මියාම රූප ධර්මයෝ සත්ත පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිසූය නිත්‍ය සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූවෝය ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝය ගංගා ජලයක් මින්ද ප්‍රදීපාලෝකයක් මින්ද වැලෙනු කැදී පරම්පරා වශයෙන් පවත්නෝය හේතු ප්‍රත්‍යයන් නිසා සිටින්නෝය ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් ිරතුරු පෙළෙන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයෝය පිළිකුල් බැවින් අසුභයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප සංස්කාර ධර්ම සමූහය පීලන සංකත සන්තාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරිය සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛාරිය සත්‍යය උපදවන්නා වූ ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්විත වූ පූර්ව භව කෘෂ්ණාවේ කාන්තයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් වන්නේය. ඒනෙකෙහි නොපැවැත්ම නම් වූ නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නම් වන්නේය. දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කරන්නා වූද සමුදය සත්‍යය ප්‍රහාණය කරන්නා වූද නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නා වූද නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වන්නේය. අප විසින් රැස්පත් කරන ලද දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ පත්වීමින් භවයක් පාසා සුගති සම්පත් නිදිමින් කෙළවර බුදු පසේ බුදුමා රහතන් වහන්සේ අවබෝධ කොට වදාළා වූ පරම ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්ත අමාමහ නිවන් සුව ලබත්වා.